नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदफम शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरणयामि साधु साधु पिंगवत्नी अद असल पोहोए दावस अद वागी दावसकाई बुदुरजानन वहांसे मे देवमिनिस लोकयट हाहपुरा कियला धर्मय देशना कले बहु वर्ष गणनक वर्ष सी दहस लक्ष गणनक मे लोक सत्वयाट चतुरारी सत्य धर्मय अहुडे ने देवमिनिस लोकया पुलपुला बला सिटी दियाक ए बरण्य सिसिपतन मिगदाई बुदुरजानन वहांसे दहम सक करकवादी दहाट कोटिया दिव्य ब्रह्म्यान धर्मी अवबोध कला ए वगेम ए धर्म देशना अवसानी दस दहासक लोक धातु शेलमी गया विवलुं कैवा एक यानी मे लोकेट हिम दुर्लभ वू धर्म्याक पहालविच्च दावस हीट पासे तमाय मे लोक सत्वयाट सतरापायिं मिदीमी अवस्थाव उदावुने हे वगेम संसरिं आत्मिदिला निवने पीटन्न अवस्थाव उदावुने एक महाकालिकट निमे बहुम सुलुकालिकट लोकु पिरिसेकट निमे इतामत सुलु पिरिसेकट ए पिरिसे कोतरम सुलु पिरिसक दयात बुदुरजानन वहांसे मे नियसील मतट पास बिंदक रंदवा वदाला महानिनी मे संसारें इतर विनाय मे निय पिट टबु पास बिंद वगे किवा मे सासरे यान पिरिसे मे महापलो वगे किवा එහෙමනම් මේ ලොකු පිරිසකට ලැබෙන දායාදයක් නෙවෙයි සුළු පිරිසකට ලැබෙන්නේ සුළු පිරිසකට වගේම නුවණැති පිරිසකට මද නුවණැති අයට නෙවෙයි නුවණ තියන අයට නුවණ නැති අයට නොවේ ඉතින් ඒ කාලේ වාසනාවට නැනවතුන් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ මනුස්ස ලෝකේ උපන්නා ए पिरिसेट तमाई ए अवस्थाव बहुल वसें उदावने मे वेद्दी ताम स्वल्पयाई ए अवस्थाव तीयने तिंग अपट मे वेद्दी उपकारे तीयने ए काले ए ननवत मिनिसुं अतर कथा करपु धर्मे अदापि आय कथा करने काई ए ननवत मिनिसु साक्षात कल धर्मे अदापि कथा करनो ये कथाकरण बुदुरजानन महासे की धर्मे अदापित अपि पिनक्ति बुनोत अपटत यम किसी प्रमाणे किं अवबोध कर गन्न वासनाव तिबेवी एहेम नैत्तं अपिट आयमत मे अवस्थावत गिलिहि आवि ते निसा ए ननवत मिनिस्सुंगे कथाबह लक्कु ननवत मिनिस्सु इता मेनविन कथा कल धर्मी तमाई मे बुदुरजानन महासिक धर्मी तुले तीयने බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට කතා කළා. ශ්‍රාවකයන්ට කතා කළා. ඒ කතා කරපු දේ මේ ලෝකේ දුර්ලභ දෙයක්. ඒ දුර්ලභ කොතරම්ද කියන්නේ මේ කතාව පටන් ගත්ත දවසේ ලෝක ධාතුව සෙලවී ගියා. ඒ මොකද හේතුව මේ මිනිස්යාව මේ වැටිච්ච අගාධයෙන් ගොඩලාමන්න නැත්නම් ගොඩට ගන්න වෙන දෙයකට පුළුවන්කම නෑ. ඉතින් අද මේ පින්වතුන්ට ඊටම අණගි දේශනාවක් අහන්න ලැබෙනවා. සංයුත්ත නිකායේ පස්වෙනි කොටසේ මහා වර්ගයේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක් අනාථ පින්ඩික සූත්‍රය. අනේ පිඬු සිටුතුමාට සාරිපුත්තයන් වහන්සේ වදාළ දෙසුම. ඒ කාලේ බුදුරජාණන් වහන්සේත් වැඩ හිටි ජේතවනාරාම. අනාථපිණ්ඩික සිටුතුමා අනාථපිණ්ඩික ගෘහපතිතුමා අසනීප වුණා. රෝගී වුණා. ගිලන් වුණා. එතකොට එතුමා එක්තරා පුරුෂයෙක් ඇඳවලා මෙහෙම කිව්වා. එම්බා පුරුෂය ඔබ සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙත යන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙත ගිහින් මගේ වචනෙන් උන්වහන්සේගේ ශ්‍රීපතුල් සිරසින් වඳින්න. වන්දනා කළා කියන්න ස්වාමීනි අනාථපිණ්ඩික ගෘහපති රෝගී වෙලා අසනීප වෙලා දැඩි ලෙස ගිලන් වෙලා ඉන්නවා අය. ඒ නිසා ඒ ගිලන් වෙලා ඉන්නව අය ඒ අනාථපිණ්ඩික ඒ ගිලන් වූ ගෘහපතිතුමා සාරිපුත්තයන් වහන්සේගේ පාකමල් සිරසින් වන්දනා කරනවා කියලා ඉස්සෙල්ල වදින්ද කිව්වා. වන්දලා මෙහෙමත් කියන්න කිව්වා. ස්වාමීනි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අනාථපිණ්ඩික ගෘහපතියාගේ නිවසට අනුකම්පා උපදවාගෙන වඩින සීක් නම් මැනවි කියලා කියන්න කිව්වා. ඉතින් එසේ හිමියනි කියලා ඒ පුරුෂයා අනාථපිණ්ඩික සිටුතුමාට පිළිවදන් දීලා සාරිපුත්ත මහරහතන් වහන්සේ බැහැ දකින්න ගියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළ ඒකත් පස්සෙ ඉඳලා කියනවා ස්වාමීනි අනාථපිණ්ඩික ගෘහපතිතුමා හොඳටම ලෙඩ වෙලා අසනීප වෙලා ගිලන් වෙලා ඉන්නවා. සාරිපුත්තයන් වහන්සේගේ පාකමල් වන්දනා කරනවා කියලා ඉස්සෙල්ලා මෙයා මොකද කළේ? සාරිපුත්තයන් වහන්සේට වන්දනා කළා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මෙහෙමත් කියනවා සාරිපුත්තයන් වහන්සේ අනුකම්පාව උපදවලා අනාථපිණ්ඩිකගේ නිවසට වඩිනසේක්වා. සාරිපුත්තයන් වහන්සේ මේ ඇරයුම බාරගත්තා. ඉතින් එදා උදේවරුවේ සාරිපුත්තයන් වහන්සේ සිවුරු හැඳ පෙරවාගෙන ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පසු ශ්‍රමණයා වශයෙන් ගෙන, ඒ කියන්නේ ඉස්සරහෙන් වඩින්නේ කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. පිටිපස්සෙන් වඩින්නේ ආනන්දයන් වහන්සේ. එතකොට උන්වහන්සේ රහතන් වහන්සේ නම නෙමෙයි. ආනන්දයන් වහන්සේ වඩිනවා පිටිපස්සෙන් ඉස්සරහෙන් සාරිපුත්තයන් වහන්සේ. වැඩම කරලා ඒ නිවසේ පණුවන ලද අසුනෙහි වැඩ සිටියා. ඊට පස්සේ අහනවා සාරිපුත්තයන් වහන්සේ කච්චිතේ ගහපති කමනීයන් කච්චි යාපනීයන් ගෘහපතිය ඉවසන්න පුළුවන්ද? පහසුවෙන් යැපෙන්න පුළුවන්ද? කච්චි දුක්ඛා වේදනා පටික්කමන්ති කොහොමද මේ කායික දුක් පීඩා අඩුවෙනවද? නු අභික්කමන්ති වැඩිවීමක් නැද්ද? එතකොට පටික්ක මෝසානම් පඤ්ඤායිති අඩුවීමක්ද පේන්නේ? නු අභික්කමුත් වැඩිවීමක් නෙමෙයිද කියලා අහනවා. මේ අසනීපි කොහොමද දැන් අඩුවීමක් තියෙනවද වැඩිවීමක් තියෙනවද? එතකොට මේ අනාථපිණ්ඩික ගෘහපතිතුමා පිළිතුරු දෙනවා නමේ බන්ති කමනීයන් ස්වාමීනි ඉවස ගන්න අමාරුයි. නයාපනීයන් යැපෙන්න ඒ කියන්නේ පවත්තන ජීවිතේ අමාරුයි. බාල්ලාමේ දුක්ඛා වේදනා අභික්කමති මේ හරියට මේ කායික දුක් වේදනා වැඩි වෙනවා. නෝපටික්කමන්ති අඩුවෙන්නේ නැහැ. අභික්කමෝචානම් පඤ්ඤායති මේක බලාගෙන ඉඳිද්දි වැඩිවීමක් පේනවා අඩුවීමක් නෙවෙයි. එතකොට එතන ඉඳලා තමයි සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ ඉතාම ලස්සන දේශනාවක් සාරිපුත්‍රයන් වහන්සේ අනාගින්නික සිටුතුමාට වදාළා. යථාරූපේන චඛෝ ගහපති බුද්ධේ අප්පසාදේන සමන්නාගතු අසුතවා පුතුජනෝ කායස බිහිදා පරම්මරණ අපාය දුග්ගතින් විනිපාතන් නිරයන් උපජ්ජති කියනවා ගෘහපතිය. බුදුරජුන් කෙරෙහි යම්බඳු අපහැදීමකින් සිටින අසෘතවත් පුතජ්ජනයා කවුද? අසෘතවත් පුතජ්ජනයා. අසෘතවත් පුතජ්ජනයා කියන්නේ අසෘතවත්. ඔව් අසෘතවත් කියලා කිව්වේ ආරි ධර්මය ශ්‍රවණී කරපු නැති ආර්යයන්න් අදස්සාවි. එහෙම නෙවෙයි විස්තර කරන්න ආර්යයන් වහන්සේලා නොදුටු. ඊළඟට ආරි ධර්මය ඔව් ආරි ධම්මේ අවිනීතු ආරි ධර්මේ නොහික්මුණු ආරි ධර්මේ හික්මුණු නැති ආරි ධර්මේ දන්නේ නැති ඇසූ නැති කෙනාට තමයි අසෘතවත් කියන්නේ. එතකොට අදත් මේ ලෝකේ බොහෝ ඉන්නේ අසෘතවත් පුතජන. පුතජන කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට වඩා එහෙම නැත්තම් කියනවනම් අනිත්‍ය දිහා බලලා අරියක් දන්නව ඇති. මෙයක් දන්නව ඇති. අරියගෙනුත් පිහිට ලැබේ. මෙයාගෙනුත් පිහිට ලැබේ කියලා සම්තිස්සීම සැකින් යන එක්කෙනාට තමයි පුතජන කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පුතජන කියන එක්කෙනාව විස්තර කරන්නේ ශාසනින් බැහැර කෙනා කියන අර්ථයෙන්. එතකොට අසුතුව පුතජනයා මරණයට පත් වුණාට පස්සේ අපායේ නිරයේ උපදින්න හේතු වෙන ආකාරයට බුදුරජුන් කෙරෙහි අපහැදීමකින් කෙනෙක් යුක්ත නම් එතකොට මේක එක සිද්ධියක් කියවෙනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපහැදීම ප්‍රකට කරන අපහැදීම පවසන අපහැදීම යුක්ත කෙනා මරණින් මත්ති දුගතිය යනවා. දුගතිය යනවා නිරයන් උප්පයි නිරේ උපදීද තථාරූපේතේ බුද්ධි අප්පසාදෝ නත්ති කියනවා ගෘහපති. ඔබ තුල බුදුරජාණන් වහන්සේ කෙරෙහි එබඳු අපහැදීමක් නැහැ. දැන් බලන්න කොච්චර ලස්සනද කියලා මේ තෝරන විදිය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසුතුව පුතජනයා යම්බඳු අපහැදීමකින් ඉඳලා මරණින් මත්තේ නිරේ යනවා නම් එබඳු අපහැදීමක් ඔබ තුල නැහැ. අත්තිචකෝති ගහපති බුද්ධි අවිච්ඡප්පසාදෝ ගෘහපති ඔබ තුල තියෙනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම. නොසෙල්ලෙන පැහැදීම කිව්වේ ඒක එක්කිනා කීව පළියට සැලෙන්නේ නැති. ඒ සමහර අයගේ පැහැදීම එක එක්කිනා කියන විදිහට සැලෙනවනේ. ඒත් සමහර කෙනෙකුගේ පැහැදීම සැලෙනවා. සැලෙනවා කියලක එහෙමද? එහෙමනම් ඉතින් වැඩක් නැහනේ. එහෙම කියන අය ඉන්නව නේද? ඒ කියන්නේ ඒක එයාගේ පැහැදීම තමන්ගේ දහම් කරුණු තුලින් එහෙම නැත්නම් තමන්ගේ දහම් වැටහීම තුලින් ඇති කරගත්තු පැහැදීම නෙමෙයි. වෙන කෙනෙකුගේ කීමක් මතනම් පැහැදීම තියෙන්නේ ඒක ස්වාධීන එකක් නෙමෙයි. ඒක තමන් සතු එකකුත් නෙමෙයි. ඒක අනුන්ගේ කීම මත අනුන් මත යැපෙන පැහැදීමක්. අනුන් මත යැපෙන පැහැදීමට කියන්නේ මොන ශ්‍රද්ධාව කියලාද? අමෝලිකා ශ්‍රද්ධා. ඒකට පදනමක් නැහැ. ඒක අනුන් මත යැපෙන්නේ. එතකොට අනුන් මත යැපෙන දේ අනුන් මතින්ම නැසෙනවා. ඇයි වෙන කෙනෙක් කියනකොට පහදිනවා, තව කෙනෙක් කියන අපහදිනවා. එතකොට ආයෙ තව කෙනෙක්ම යව ආයෙ කියලා පහදවන්න ඕනේ. නෑ නෑ ඔහොම විශ්වාස කරන්න එපා. ඕක මෙහෙම කියලා තව කෙනෙක් කියනවා. කෙනෙක් එහෙමද? එහෙනම් මං දන්නේ නැතුවනේ මම මේ මතේ ගත්තේ කියලා ඔන්න ඒක ආයෙ හරි ගස ගන්නවා. එතකොට තව කෙනෙක් ආයෙ කියනවා. එතකොට ආයෙ අපහදිනවා. එතකොට ආයෙ තව කෙනෙක් පහදවන්න ඕනේ. එතකොට ඒ මොකද්ද? අනුන් මත යැපෙන පැහැදීම. ඒකට මුලක් නැහැ. ඒකට කියනවා අමෝලික ශ්‍රද්ධා. අමෝලික ශ්‍රද්ධා නෙමෙයි අනාථපිණ්ඩික ගෘහපතිතුමාට තිබ්බේ. ආකාරවතී ශ්‍රද්ධා. කරුණු සහිතව තමන් තුළින් කරුණු සහිතව අවබෝධ කරගත්තු ශ්‍රද්ධාවක් පැහැදීමක් කියනවා ගෘහපතිතුමනි. ඔබතුමාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් තියෙනවා. ඒ නොසෙල්න පැහැදීම කුමක්ද ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණු වලින් ඔව් අරහන් වන සීක රහතන් වහන්සේ නමක් රාග දේශ මොහ ප්‍රහාණය කළ කෙනෙක් සම්මා සම්බුද්ධ වන සීක සම්මා සම්බුදු කෙනෙක් විද්‍යාවින් හා චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ කෙනෙක් සුගත වූ කෙනෙක් ලෝක විදු වූ කෙනෙක් අනුත්තර පුරුෂ ධම්ම සාරති කියන ගුණෙන් යුක්ත කෙනෙක් දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ඊළඟට බුද්ධ කියන තත්ත්වයට පත් වූ කෙනෙක් භගවා කියන තත්ත්වයට කෙනෙක් කියලා ඔබ කරුණ සහිතව වටහාගෙන ඉන්නේ ඔබ කරුණ සහිතව පැහැදිලා ඉන්නේ ඒ නිසා කියනවා ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණ සහිතව ඔබ පැහැදිලා ඉන්න බව අත්ථනි සමනුපස්සතු තමා තුලින්ම තමන්ට පේනවා එතකොට ඒකට බාහිර සාහිකාරයෙක් ඕන නැහැ බාහිර සාහිකාරයෙක් හොයන්නේ තමන් තුල තියෙන පැහැදීම සක්ක ගහන්න ඕනේ එතකොට බාහිරින් කවුරු හරි කෙනෙක් මොකද කියන්නේ අලගු තියන්න ඕනේ එතකොට තමයි කියනවා මං පැහැදිලා නේද ඉන්නේ හා කියලා අනිත් අයගෙන් අහන්න ඕනේ අනිත් අය කියන ඔව් ඔබ පැහැදිලා නහ බලන්න ඒකනේ දැන් මේගොල්ලොත් කියනවා කියලා එතකොට ඒක මොකද්ද අනුන්ගේ සාක්ෂි වලින් තමයි තමන්ගේ පැහැදීම අල්ලගන්නේ මෙතන ඒක නෙමෙයි කියන්නේ තංච පනති බුද්දේ අවිච්ඡප්පසාදං අත්ථනි සමනුපස්සතු ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම තමා තුල ඇති බව තමා කෙරෙහි ඇති බව දකින්නවනම් තානසෝ වේදනා පටිප්පසම්බේයුම් සැනකින් ඔය කායික දුක් සංසිදේවා කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන ඔය කායික දුක් සැනකින් සංසිදේවා එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ කාතුල තියෙන ශ්‍රද්ධාවද ඉස්මතු කරලා පෙන්වන්නේ අනාථ පින්ඩික සිටුතුමා තුල තියෙන ශ්‍රද්ධාව ඉස්මතු කරලා පෙන්වන්නේ ඔබ තුල තියෙනවා ඔබ තුල නැහැ මෙන්න මේ જાතිය අපහැදීමක් යම් අසුත පුතඥී බුදුරජුන් කෙරෙහි අපහැදිලා අපහැදීමක යුක්තුන දෙලා නිරේ යනවා නම් ඒ බඳු අපහැදීමක් ඔබ තුල නැහැ ඔබ තුල තියෙනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල් වෙන පැහැදීමක් මේ කරුණු සම්බන්ධයෙන් මොන කරුණු සම්බන්ධයෙන්ද අරහන් බව සම්මා සම්බුද්ධ බව විජ්ජාචරණ සම්පන්න බව සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධ භගවා කියන මේ බුදු ගුණ පිළිබඳව ඔබට ඔබගේම වැටහීමක් තියෙනවා ඒක නිසා ඒ තුලින් ඔබේ වේදනාව සංසිඳිත්වා කියලා කියනවා සාරිපුත්තයන් වහන්සේ වදාලා ගෘහපතිය අසෘතවත් පුතඥයා ධර්මයේ පිළිබඳව යම්බඳු අපහැදීමකින් ඉඳලා ඒ අපහැදීම හේතුවෙන් මරණින් මත්තේ නිරේ උපදිනවා නම් ධර්මයේ පිළිබඳ ඉබඳු අපහැදීමක් ඔබ තුල නැහැ ඔබ තුල ඉබඳු අපහැදීමක් නැහැ ඒ කියන්නේ දැන් එතකොට ධර්මයේ තුලත් අපහැදුණෙක් කෙනා ඒ හේතුවෙන් නිරේ යනවා දැන් සාමාන්‍යයෙන් අපිට පේනවා පොඩි පොඩි කාරණාවන්ට මිනිස්සු සමහර අය බුදුරජාණන් වහන්සේට දොස් කියනවා ධර්මයට දොස් කියනවා ඔය ධර්මයෙන් නිසා නිවන් දැක්කොත් ඔක්කොමක් වෙයිද එහෙම කියනයි නැද්ද ගරහන අය ධර්මයේ කෙරෙහි අපහැදීමෙන් සිටීම හේතුවෙන් අසුතුව පුතඥයා ආයස බේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාත නිරයන් උප්පජ්ජති අපාය දුර්ගති විනිපාත නිරේ උපදිනවන සමහරු කෑ ගහනවන ඔහොම පුළුවන්ද කරන්න ඔක්කොම නිවන් අවබෝධ කරගත්තු ජාතියට මොකද වෙන්නේ කියනවා එහෙම නැත්නම් කියන ඔක්කොම නිවන් අවබෝධ කරගත්තු රටට මොකද වෙන්නේ කියලා අහනවා එතකොට ඔක්කොම නිවන් අවබෝධ කරගත්තුත් එහෙම වෙන්නේ කියලා බයින්නේ මොකේදද නිවනට එතකොට නිවනට ගරහනකොට ඒ නිවන බුදුරජාණන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් පුරා පාරමී ධර්ම පුරලා පුරලා සය අවුරුද්ද දුෂ්කර ක්‍රියා කරලා ආර්යස්ථාංගික මාර්ගයේ සොයාගෙන අනුගමනය කරලා සාක්ෂාත් කරපු දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දුක්ඛ නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය මේ ආර්ය සත්‍යයට ගරහලා අපහැදීමකින් හිටියොත් ඒ කෙනාට මරණින් මත්තේ සුගතියක් හිමි වෙයිද දැන් මේක කියනවා සුගතියක් නෑ කියලා ඒක මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ වචනේ මේක බුදුරජාන් වහන්සේ අනුමෝදන් වෙන අන්තිමට මේක හරි කියලා මේ කතාව. එතකොට අපිට පේනවා එතකොට ලෝකෙ කී දෙනින්නම් තෝරගෙන තියෙන්නේ නිරේගාමිනි මාර්ගයක්ද කියලා. සාරිපුත්තෙන් වහන්සේ වදාලා තථාරූපේති ධම්මේ අප්පසාදෝ නැති. එතකොට ධර්මයේ කෙරෙහි බඳුව පැහැදීමක් ඔබ තුල නැහැ. අන්න ආරි ශ්‍රාවකයෝ දැක්කනේ ගිහියෙක් කියා අනාථපිණ්ඩික සිටුතුමා. බුතුල ධර්මයේ කෙරෙහි බඳු අපහැදීමක් නැහැ. අත්‍චිඛෝති ගහපති ධම්මේ අවිච්ඡප්පසාදු ගෘහපතිය ඔබතුල ධර්මයේ කෙරෙහි කාටවත් සොලවන්න බැරි පැහැදීමක් තියෙනවා. කාටවත් සොලවන්න බැරි පැහැදීමක් තියෙනවා. කොහොමද? ස්වාඛාතු භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේ විසින් මේ ධර්මය මනමින් වදාරන ලද්දකි. ඒ කියන්නේ මනාකොට දේශනා කරපු දෙයක්. මේ දුක්ඛාර සත්‍ය දුකයි කියලා ආර්ය සත්‍යයක් දේශනා කළාද? දුකට හේතු නම් වූ යම් ආර්ය සත්‍යයක් දේශනා කළාද? දුක නිරුද්ධ වීම නම් වූ යම් ආර්ය සත්‍යයක් දේශනා කළාද? දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව නම් වූ යම් ආර්ය සත්‍යයක් දේශනා කළාද? ඒක ස්වාඛාත මනාකොට වදාළ දෙයක්. කියලා යාට පැහැදීමක් තියෙනවා. එතකොට සුවක්කාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ සාන්දෘෂ්ටිකයි. ඒ කියන්නේ මේ ජීවිතේදී තමා තුළින් තේරුම් ගන්න පුළුවන් එකක්. අකාලිකයි. ඔව් මේක කාලේ පහර කැමට අසු නොවන දෙයක්. එහි පස්සිකයි. ඇවිත් බලන්න පුළුවන්. ඇවිත් බලන්න කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන් දෙයක්. ඕපනයිකයි. තමා තුළට පමුණුවගත යුතු දෙයක්. පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූහි නූණැත්තං විසින් තම තමන්ගෙන් වෙන්ගින් වශයෙන් තමන් තුළින්ලා අවබෝධ කරගත යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි හරි විදියට පැහැදිලා ඉන්නවා කියනවා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ ගෘහපතිය ඒ ඔබ තුළ ඒ ධර්මයේ කෙරෙහි තියෙන පැහැදීම ඔබ දකිනවා. එතන කවුරුත් බාහිර සාක්ෂිකාරී ඕන්නේ නැහැ. මේ ධර්මයේ තුරේ තමන්ගේ පැහැදීමට බාහිර සාක්ෂියෝ නැහැ. ඒක දක ගන්න ඕනේ කවුද? තමා විතරයි. මේක කියනවා ඔබ තුල ඔබ දකිනවා ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් ඔබ තුල තියෙනවා කියලා. ඒ නිසා සැනකින් මේ වේදනාව සංසිඳිත්වා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා ගෘහපතිය අසෘතවත් පුතජනයා සංඝයා කෙරෙහි යම් අපහැදීමකින් යුක්ත වෙන්නවා නම් සංඝයා කිව්වේ කවුද? සුපටිපන්න වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා, උජුපටිපන්න වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා, ඥායපටිපන්න වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා, එතකොට සාමුජිපටිපන්න ශ්‍රාවක සංඝයා. එතකොට මාර්ගඵල යුගල වශයෙන් හතරයි, පුද්ගල වශයෙන් අටයි. ඒ ආහුනේය, පාහුනේය, දක්ෂිනේය, අංජලි කරණීය ගුණයෙන් යුතු ශ්‍රාවක සංඝයා කෙරෙහි යම්බඳු අපහැදීමක් තීරවනම් අසුත පුතජනෙකුට ඒ පුතජනියා මරණින් මත්තේ නිරේ උපදිනවා කියනවා. ඒ අපහැදීම නිසා, යම්බඳු සංඝයා කෙරෙහි අපහැදීම නිසා නිරේ උපදිනවා. එබඳු අපහැදීමක් ඔබ තුල සංඝයා පිළිබඳව නැහැ කියනවා. සංඝයා කෙරෙහි ඔබ තුල පැහැදීමක් තියෙනවා. මොකද්ද පැහැදීම? භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා පැහැදීමක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි කියලා පැහැදීමක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥායපටිපන්නයි කියලා පැහැදීමක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීජි පටිපන්නයි කියලා පැහැදීමක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මාර්ගඵල පුද්ගල වශයෙන් 8 දිනකුත්, යුගල වශයෙන් 4 දිනකුත් යුක්ත, ආහුණීය, පාහුණීය, දාක්ෂිණීය, අංජලිකරණීය ආදී ගුණෙන් යුක්තයි කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කෙරේ අපට මෙකල පහදින්න බැරිද? බුදුරජාණන් වහන්සේ අරහං වනසේක, සම්මා සම්බුද්ධ වෙනසේක, විද්‍යාචරණ සම්පන්න වනසේක, සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධ භගව කියලා පහදින්න බැරිද මේ කාලා අපිට? එතකොට අපි පහදින්නේ බුදුරජාණන් වහන්සේ හැබහින් දැකලද, මුණ ගැහිලද, කතාබස් කරලද නැහැ. උන්වහන්සේගේ දේශනා ඇසුරෙන් තමයි අපි තේරුම් ගත්තේ උන්වහන්සේ රහත් කෙනෙක් කියලා. උන්වහන්සේ සම්මා සම්බුදු කෙනෙක්. මේ කියන අවුගුණන්ගේ යුක්ත කෙනෙක් කියලා අපට පැහැදීමක් ඇති වෙන්නේ කොමකින්ද? උන්වහන්සේ වදාළ ධර්මයේ තුලින්. එතකොට ධර්මයේ කිරී පැහැදීමක් ඇති වුණේ කොමකින්ද? ඒ ධර්මයේ ඇසීමෙන්මයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇසීමෙන්මයි පැහැදීම ඇති වුණේ. එහෙනම් සංඝයා කිරී පැහැදීම ඇති වෙන්නත් අපිට පේන්න ඕනේ සංඝයාව. දැන් අපි ගත්තොත් මේ කාලේ අද්ගම්ම දේවදත්ත. දේවදත්ත ගත කරපු ජීවිතේ අපි නිකන් කල්පනා කරලා බලමු. දේවදත්ත වාසය කළේ වනාන්තරේ අරන්. එතකොට දේවදත්ත තුන් සිවුරෙන් ජීවත් වුණා. එතකොට මේ දෙකම පහදින්න වමනා කරුණුද අපහදින කරුණුද? පහදින කරුණු. දේවදත්ත පිණ්ඩපාතයෙන්ම යැපුණා. පහදින කරුණක්ද අපහදින කරුණක්ද? පහදින කරුණක්. ඊළඟට දේවදත්ත පාංශුකූල වස්ත්‍රයෙන් යැපුණා. පහදින කරුණක්ද අපහදින කරුණක්ද? දේවදත්ත එළවලු විපති වලින් යැපුණා. පහදින කරුණක්ද අපහදින කරුණක්ද? එතකොට බලන්න කෙනෙක් පහදින කරුණ පහම ඔහු තුල තිබුණා. ඔහු එළවලු විපති වලින් යැපුණා. ඔව් පාංශුකූල සිවුරෙන් යැපුණා. තුන් සිවුරෙන් යැපුණා. ආරණ්‍ය වාසය කළා. පිණ්ඩපාතින් යැපුණා. රුක් සිවණ හිටියා. එතකොට මෙකලාද එහෙම කෙනෙක් හිටියොත් ඒ විතර නෙමෙයි දේවදත්තට තිබුණා ලෞකික ඊර්ධිය ආසිනුත් ගියා. තමන්ගේ ස්වරූපේ වෙන ස්වරූපයකට මවන්නත් දක්ෂ වුණා. ඉබඳු කෙනෙක් අද හිටියා නම් අද ඔබ කොතනද ඉන්නේ? ඔබත් එතන ඉන්නේ. මෙතෙක් කල් අපි මහමෙවුනාවේ බණ ඇහුව කෝ ඉබඳු කෙනෙක් බිහි කළාද? කෝ එහෙම ඊර්ධිමත් කාන් බලන්න අතන්ට යමල්ලා අතනයි විමුක්තිය. අද යන්නේ නැද්ද? ඔබ ඔක්කොම යන. මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාව තේරුම් ගන්න තියෙන්නේ ධර්මයෙන්මයි. ධර්මයෙන්මයි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට ඒ කාලේ ගිහි පිරිස භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තු ධර්මයේ තුල හිටපු ගිහි පිරිස දේවදත්තට අහුන්නේ. ඇයි අහුන්නේ නැත්තේ? ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයා ධර්මය කියන රටාව දන්නවා. මොකද්ද ඒ? පළමුව ශාස්ත්‍රුන් වහන්සේට ප්‍රශංසා කරනවා. පළමුව මොකද්ද කරන්නේ? ශාස්ත්‍රුන් වහන්සේට ප්‍රශංසා කරනවා. බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරනවා. දෙවනුව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට ප්‍රශංසා කරනවා. තුන්වෙනුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට ප්‍රශංසා කරනවා. මේ ප්‍රශංසා තුනම දේවදත්ත කළේ නැහැ. ඔන්න ඔතනින් ශ්‍රාවකයා අඳුනගත්තේ මෙයා ශ්‍රාවකෙක් නෙමෙයි කියලා. අද කාලේ මිනිස්සුන්ට එහෙම මයින්ඩ් බිම්මක් දන්නේ නැහැ. අද කිව්වොත් මග ළඟට එන්න මම මෙහෙම මෙහෙම සමාධියෙන් යුක්තයි. මම මෙහෙම ප්‍රතිපදාවකින් වාසය කරනවා. මම මෙහෙම විමුක්තිය දෙනවා කියලා මම කියලා කියන ගියොත් ඔබ සියලු දිනාම යනවා මේ පැත්තට. ඇයි මයින්ඩ් තියෙන තිසරණී? තිසරණී ඉස්මතු කරන්නේ නැත්තම් එතන සරණ නැහැ. එතකොට සරණ නැති දෙයක් කියාගෙන ගියොත් අද මිනිස්සුන්ට සරණගෙන තීරුමක් නැති නිසා අහු වෙනවාද නැද්ද? අහු වෙනවා. අහු වෙනවා. එතකොට අහු නොවි ඉන්න නම් දැන් බලන්න මේ අනාථපිණ්ඩික සිරිතුමා ඉස්සලා මොකද්ද මේ කියන්නේ? තිසරණේ. ඒතර බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඒ ගැන හොඳ පැහැදීමකින් යුක්තයි. ධර්මයේ සරණ ගියා පැහැදීමකින් යුක්තයි. ශ්‍රාවක සංඝයා සරණ ගියා පැහැදීමකින් යුක්තයි. එතකොට මේ පැහැදීම තමයි ශ්‍රාවකයා ඉස්සල්ලාම ඉස්මතු කරන්නේ. මම කිව්වේ එක දැන් දේවදත්ත වගේ කෙනෙක් මේ කාලේ බිහි වුණොත් විශාල පෙරලියක් කරන්න පුළුවන්. ඇයි කිසි කෙනෙකුට හොයන්න බෑනේ? ඇයි ඊර්ධි ප්‍රාතිහාරෙත් පෑවොත් ඒ විදිහට වාසයත් කළොත් මගේ ළඟට ඉන්න මේ බලන්න මම මේ ගත කරන ජීවිතේ කියලා කිව්ව එකම මිනිස්සු ගිල්ල බලයි ආ මේකනේ මේකනේ කියලා යන්නේත් වාසඟ වෙලා. වාසඟ වෙලා යනවා. එතකොට බුදුරජාන් වහන්සේ සරණ යාමකුත් නැහැ. ධර්මියක් නැහැ. ශ්‍රාවක සංඝයාත් නැහැ. එක පුද්ගලයෙකු සරණයි. දේවදත්ත කලේ ඒකයි. දේවදත්ත අනිත් සංඝ පිරිසට මගක්ද කිව්වේ? මගේ ළඟට එන්න මම කියා දෙන්නම්. දැක්කද වෙනස? එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඉස්සල්ලා මොකද කළේ? පහදින්නේ කවුරු කෙරෙහිද? ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි පහදිනවා වෙන කෙනෙකුට සොලවන්න බැරි විදියට. එතකොට ශ්‍රාවකයා ඉස්සල්ලාම ප්‍රශංසා කරන්නේ ශාස්ත්‍රුන් වහන්සේට. ඊළඟට ප්‍රශංසා කරන්නේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළ ධර්මයට. ඊළඟට ප්‍රශංසා කරන්නේ ඔව් ශ්‍රාවක සංඝයාට. මේ ශ්‍රාවක සංඝයා මං කිව්වේ ඒකයි අපිට ඇස් දෙකෙන් දකින්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ අපි ඇස් දෙකෙන් දැක්කේ නැහැ නේ මේ යුගේ. එතකොට ආනන්ද මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන, මහා කස්සප, අනුරුද්ධ, කොටිම විදු මහරහතන් වහන්සේ වදාළ එක දේශනාවක්වත් නැහැ අපිට අද. මේ මම මෙහෙම මෙහෙම ක්‍රියා කළ උන්වහන්සේගේ අවබෝධි නැහැ නේ. උන්වහන්සේ වදාළේ භාගතුන් වහන්සේගේ දේශනාව විතරයි. එහෙනම් අපි මේ පාදින්නේ දැන් විදු මහරහතන් වහන්සේ කර අපි මේ අප්‍රමාණ පැහැදිලා ඉන්නේ. එතකොට සංගමිත්තා මහරහත්මේනින් වහන්සේගේ ඒක දේශනාවක්වත් නැහැ අපි ළඟ. නමුත් මේ පැහැදිලා ඉන්නේ අපි. එතකොට පැහැදිලා තින්නේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි, උජුපටිපන්නයි. ලෝකේ ඕන කෙනෙක් ඕන විදිහකට විවේචනය කළත් බුදුරජාණන් වහන්සේ ගැන හෝ ධර්මය ගැන හෝ සංඝයා ගැන හෝ කෙනෙක් අවබෝධයෙන් පැහැදිලා ඉන්නව නම් ඒ ප්‍රසාදය නොසිල්ලින්න ප්‍රසාදය. ඒ කියන්නේ බාහිර කෙනෙකුගේ අපහැදීම එයාට නිරේගාමිනී එකක්. දැන් මේක පැහැදිලිව කියනවනේ ආශ්‍රිතව පුතඥයා සංඝයා කෙරේ යම් බඳු අපහැදීමකින් යුක්තව සිටිනවනම් ඒ හේතු නිර්යනවනම් ගෘහපති තුමනි ඔබට ඒ බඳු අපහැදීමක් නැත. ඔබට පැහැදීමක් තියෙනවා සංඝයා මේ මේ ගුණවල යුක්තයි කියලා. ඊට පස්සේ කියනවා යථාරූපේන කෝ ගහපති දුස්සීලේන සමන්නාගතෝ අසුතු අපුතජනෝ. දැන් මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම නැති, ධර්මයේ කෙරෙහි පැහැදීම නැති, ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදීම නැති අසුත පුතජනයා ඒ අපහැදීම හේතුන් සිල්වතෙක් වෙයිද? නෑ. අසුත පුතජනෝ කායස බේදා පරම්මරණ අපායන් දුර්ගත විනිපාත නිර්යං උපජ්ජති. කාය බිදී මරණින් මතු පවුම් අපාය දුර්ගත විනිපාත නිරේ උපදිනවා. නම් යම්බඳු දුස්සීල බවකින් එබඳු දුස්සීල බවක් ඔබ තුල නැත කියනවා. අත්තිච්ච කෝතේ ගහපති ආර්යකාන්ත සීලානි. ගෘහපති ඔබ තුල තියෙනවා ආර්යකාන්ත සීලයක්. ඒ කියන්නේ ඔබ සමාදන් වූ ශික්ෂා පදවල සිදුරු නැහැ, කැඩිලා නැහැ, කබර නැහැ, පැල්ලන් නැහැ, තෘෂ්ණා දාස වෙලා නැහැ. ඒ කියන්නේ මේ මම මේ සීලේ රකින්නේ ලාභ ප්‍රයෝජනෙ පතාගෙනයි. මම මේ සිල්වත් කෙනෙක් කියලා දැනගත්තාම අනිත් අය මට සලකාවි කියලා. තමන්ගේ සීලේ තමා හුව දක්වා ගැනීම පිණිස නෙවෙයි, අනුන්ව හෙලා දැකීම පිණිසත් නෙවෙයි. ඒක තමන්ගේ පුද්ගලික දෙයක්. එතකොට ඒ පුද්ගලික දෙයක් හැටියට තියෙන්නේ ආරේකාන්ත සීලක්. ඒ කියන්නේ ඒකෙන් මොකද්ද කරන්නේ? සමාධි සංවත්තනිකං තමන්ගේ සිත තැම්පත් වෙන්න උදව් කරනවා. කොහොමද සීලයක් තැම්පත් වෙන්න උදව් කරන්නේ? යම්බඳු දුස්සීල බවකින් හිටියාම හිතේ ඇති වෙන විසිරීමක්, පසුතැවීමක් ඇති වෙනවා. අනේ මගේ අතින් මෙබඳු දෙයක් වුණානේ, මෙබඳු දෙයක් වුණානේ, මෙබඳු දෙයක් වුණානේ කියලා හිතෙන මිසක් සතුටක් ඇති වෙන්නේ නැහැ. සතුටක් ඇති වෙන්නේ නැති වුණාම සිතේ ස්වභාවය මොකද්ද? විසිරෙනවා. විසිරෙනකොට සිත පීඩාවටපත් වෙනවා. එතකොට ආරේකාන්ත සීලෙන් යුක්ත වෙන්න කෙනාට මොකද ඇති වෙන්නේ? සිතේ පසුතැවිල්ලක්, විපලිසර බවක් ඇතිවන්නේ නැහැ. විපලිසර බවක් ඇති වෙන්නේ නැති එකට එයාට සතුටක් ඇතිනු. අනේ මං සමාදන් වූ සීලේ මං උතුට ආරක්ෂා කරගෙන ඉන්න ඕනේ කියලා. එතකොට ඒකෙන් හිත තැම්පත් වෙනවා. සමාධි සංවත්තනික. එතකොට කියනවා සාරිපුත්තන් වහන්සේ, ගෘහපතිය ඔබ තුල ආරේකාන්ත සීලේ තියෙන බව ඔබයි දන්නේ. එතකොට ඔබේ සාක්ෂිකාරයා කවුද? ඔබමයි. ඔබ තුල තියෙන ආරේකාන්ත සීලිය ඔබ දකිනවා. ඒ නිසා මේකෙන් ඔබේ වේදනාව සංසිඳිත්වා. ඊට පස්සේ කියනවා සාරිපුත්තයන් වහන්සේ, ගෘහපතිය යම්බඳු මිත්‍යා දෘෂ්ටියකින් යුක්තව සිටිනං අසෘතව පුතඥයා. ඒ මිත්‍යා දෘෂ්ටි හේතුවෙන් කයබිදී මරණින් මතු නිරේ උපදී. එතකොට කයබිදී මරණින් මතු නිරේ උපදින්න මිත්‍යා දෘෂ්ටිය හේතු වෙනවා. මිත්‍යා දෘෂ්ටි කියව මොකද්ද? මිත්‍යා දෘෂ්ටි කියන්නේ ඔව් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. මොකද්ද? ඔව් දන් දීමෙහි විපාක නැත, දන් දීල වැඩක් නැහැ, මොන පිස්සුද විකාර කියලා එහෙම කියන අය ඉන්නව නේද? ඉන්න පුද පූජාල් පවත්වල වඩන්නේ මොන සමයන්ද කියලා කියන අය ඉන්නවා. ඊළඟට ඔව් හොඳ කර්මයන්ගෙන් හොඳ විපාක ලැබෙන බවත් නරක ක්‍රියාවෙන් නරක විපාක ලැබෙන බවත් විශ්වාස කරන්නේ නැති අය ඉන්නේ ඔය නරකට ජීවත් වෙලා අපූර්වට ඉන්නේ ඔය එම් කියන්නේ නැද්ද කියනවා ඒ මහලගොඩ හොඳට කී කී ඉන්නකෝ ඒ ටීවී දිවුණුවක් අර බලාපල්ල අර දිවුණු වෙලා ඉන්න හැටි කියලා එම් කියන්නේ නැද්ද කියනවා ඒක මිත්‍යා දෘෂ්ටි සමාදම් කරනවා එතකොට කර්ම කර්මඵල විශ්වාස කරන්නේ නැති වුණාට පස්සේ අනිත්‍යයි කියලා හැබැයි තමයි එහෙනම් ඕනම ක්‍රමකින් අපිට කීයක් හරි හොයාගෙන සතුටින් ඉන්න ඕනේ මලාන්ට පස්සේ අපි දන්නේ නැහැ නේ වෙන දෙයක් ඔන්න මරණින් මතු නැති පරලෝක මරණින් පස්සේ උපදින්න ලෝකයක් නැත එතකොට හිතනවා එතකොට මේ ලෝකේ පින්පව්වල පැවැත්මක් මේ හොඳ නරක පැවැත්මක් නැත එතකොට මේ ලෝකෙ ගැනත් එයා අවබෝධයක් නැහැ පරලෝක ගැනත් අවබෝධයක් නැහැ අම්ම කියලා කෙනෙක් නැහැ තාත්තා කියලා කෙනෙක් නැහැ මේ වගේ අද ලෝකේ ගොඩාක් මේ අනිත් ආගම්වල මව්පියන්ට සැලකීමක් ගැන නැහැ එතකොට මේ ඒ ඒගොල්ලන්ගේ මත පිළිගත්තේ නැත්නම් ඒ මව්පිය වුණත් මරණවයි කියන එක ඇත්තන්ට සුළු දෙයක් එතකොට මේ විශ්වාස නැහැ එතකොට මව්පිය පිළිගන්නේ යක්කුමයි තුමුකේදද මිත්‍යා දෘෂ්ටි ඒ වගේම මිත්‍යා දෘෂ්ටියක් තමයි කියන්නේ ඕපපාතික සත්‍යෝ නැත ඕපපාතිකෝ තමයි දෙවියන් උපදින්නේ නිරිසතුන් උපදින්නේ ප්‍රේත ලෝක ආදී උපදින්නේ එතකොට ඕපපාතික සත්‍යයන් උපදිනවා කියලා පිළිගැනීම නැත්තම් අර ඔක්කොම ප්‍රතික්ෂේප වෙනවා ඊළඟට මේ ලෝකයේ තුල තමාගේම අවබෝධයෙන් ප්‍රකාශ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණය නැත කියන දෘෂ්ටි ආවට පස්සේ මේ බුදු කෙනෙකුගේ ධර්මයකට එයා සවන් දෙන්නේ නැහැ තිබඳු මිත්‍යා දෘෂ්ටිකී යුක්ත නම් කෙනෙක් එයා මරණින් මත්තේ නිරේ උපදින්නේ දැන් යන රටාව මත නම් ඔබ බලන්න නිකන් ඔය ලෝක ප්‍රවෘත්ති මේ ලෝකෙට සිද්ධ වෙන දේවල් බැලුවහම නම් ආ යන්න මිනිස්සුන්ට ලෝකයක් නැහැ නිරේ ඇර ඒ වගේ තත්වයකට තමයි මිනිස්සකම් සියල්ල වනසාගෙන සියලු මිනිස් දහම් වනසාගෙන මේ යන්නේ නිරේ ගාමිනී ප්‍රතිපදාක ලෝක සත්‍යය ගමන් කරන්නේ මේකෙන් පුළුවන් නම් බේරෙන්න පුළුවන්කමක් තිබේ විදයි දන්නේ නැහැ පුළුවන් නම් බේරිලා දිව්‍යයන් අතරට යආගන්න බලන්න ආයේ මනුස්ස ලෝකේ ආවොත් නම් ආයේ හිතාගන්න බෑ මේ මිසදුටු රැල්ල මහා සුනාමියක් වගේ ලෝකෙ පුරා යන්නේ ඒ රැල්ලට ගොදුරු වෙච්ච පරිසරයක දරුවෙක් වෙලා උපන්නොත් ඒ දරුවත් ඒ රැල්ලේම ගොදුරක් මිසක් ස්වාධීන නැහැ තේනිසා ඉබඳු ලෝකයක සාරිපුත්තයන් වහන්සේ වදලේ මේ හොඳම යුගයේ වේ සාරිපුත්තයන් වහන්සේ වැඩි සිටි කාලේ තිනු ගෘහපති ඔබට ඉබඳු මිත්‍යා දෘෂ්ටියක් නැහැ කියනවා ගෘහපතිය ඔබට තියෙනවා සම්මාදිට්ඨියක් ඔබට තියෙනවා සම්මාදිට්ඨියක් ඔබට තියෙනවා සම්මාදිට්ඨියක් මොන සම්මාදිට්ඨියද ලෞකික සම්මාදිට්ඨියකුත් තියෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨියකුත් තියෙනවා මොකද ලෞකික සම්මාදිට්ඨිය නැති කෙනා ලෝකෝත්තර සම්මාදිට්ඨියකට යන්නේ ඇයි ලෞකික සම්මාදිට්ඨිය තමයි මේකේ පදනම ඒ කියන්නේ මේ ඕපපාතික සත්‍යෝ ඉන්නවා කියලා තේරුම් ගැනීම ඊළඟට මේ මෙලොව පරලොව දෙක අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා කියලා පිළිගැනීම මේක නිසා තමයි ඒක හොයන්න යා පෙළඹෙන්නේ ඒ විශ්වාස කරන්නේ නැති එක්කෙනෙක් හොයන්න පෙළඹෙන්නේ නෑ එතකොට හොයන්න පෙළඹෙන්නේ බුද්ධිමත් කෙනෙක්ද නැද්ද නූනේ තිත්තමයි හොයන්න පෙළඹෙන්නේ එතකොට නූනේත් හොයන්න පෙළඹෙන එකට එයාට ආරි සම්මාදිට්ඨියට යන්න අවස්ථාව ලැබෙනවා එතකොට ඔබට සම්මාදිට්ඨිය තියෙනවා ඒ සම්මාදිට්ඨිය ඔබ තුල තියෙන බව ඔබ දකිනවා මේ නිසා ඔබේ වේදනාව සංසිඳිත්ව ඊළඟට සාරිපුත්යන් වහන්සේ වදාලා ගෘහපති යම්බඳු මිත්‍යා සංකල්පයකින් අසෘදප්පුතඥෙක් ඉන්නවා නම් ඒ අසෘදප්පුතඥයින මිත්‍යා සංකල්පෙ මොකද්ද කාම සංකල්ප ව්‍යාපාද සංකල්ප විහිංසා සංකල්ප එතකොට ව්‍යාපාද සංකල්ප කිව්වේ ද්වේෂ විහිංසා සංකල්ප කිව්වේ හිංසාව දැන් ද්වේෂයත් එක තමයි ඉන්නේ මොන් නැති කරන්න ඕනේ මොන් විනාශ කරන්න ඕනේ මොන් මේ නැතිබංගස්ථාන කරන්න ඕනේ කියලා එහෙම අද ලෝකේ ලෝක නායකයෝ කතා වෙනවා එහෙම මොන් විනාශ කරන්න ඕනේ කියලා මුන් දෙක බෝම්බයක් ගහන්න ඕනේ කියලා එහෙම කතා වෙනවා විනාශ කරන්න අනික මේ මිත්‍යා සංකල්පයෙන් තොරව මෙච්චර බිහිසුණු අවිවාහද නිපදවන්න පුළුවන්ද බෑ. කොටිම්ම කියන්නේ එංගලන්තේ මහරජිනගේ මහත්තයා පිලිප් කුමාරයා කියලා තියෙනවා එක ප්‍රකාශයක්. මට ආයි උපදින්න අවස්ථාවක් තියෙනවා නම් මං කැමති මේ ලෝකේ මිනිස් ජනගහණය නැති කරන වෛරස් එකක් වෙලා උපදින්න. ප්‍රසිද්ධ ප්‍රකාශයක්. එතකොට මේ මොන සංකල්පද? යම්බදු මිත්‍යා සංකල්පයකින් යුක්ත වූ අසුත පුතඥයා නිරේ උපදීද? එබඳු මිත්‍යා සංකල්පයක් ඔබ තුල නැත කියනවා මේ චාරිපුත්යන් වහන්සේ අනේ පිළිසිරිතුමාට. එබඳු මිත්‍යා සංකල්පයක් ඔබ තුල නැත. ඒ මිත්‍යා සංකල්පේ ප්‍රතිඵල තමයි දැන් ඔය අමතනම යන වකවඩු රෝග, මේ හොයාගන්න බැරි අසනීප, ඔය අප්‍රිකාවේ බෝ වෙන රෝග, අව්‍යාවිත මේ යුද්ධ, මේ සියල්ලම මිත්‍යා දෘෂ්ටියෙන් උපන් මිත්‍යා සංකල්ප. ඒ ප්‍රතිඵල මේ ලෝකෙ භුක්ති විඳිනවා. බුදුරජාණන් වහන්සේ මිත්‍යා දෘෂ්ටිට උපමාවක් දේශනා කළා. දේශනාව තමයි උන්වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි කොහොඹ බිජුවට කොහොඹ බීජය ෆිට වුණා පස්සේ පෘථිවි සාරය අරගෙන මේ කොහොඹ ගහ පැලවෙනවා. මේ කොහොඹ ගහේ යමක් ඇද්ද? යම් කොළයක්, යම් දල්ලක්, යම් මලක්, යම් පොත්ත, යම් ගෙඩියක් ඇද්ද? සියල්ල තිත්තයි. මක් නිසාද? කොහොඹ බිජුව තිත්ත නිසාය. මහණෙනි මිත්‍යා දෘෂ්ටියෙන් යමක් උපදීද? ඒ සියල්ල අකුසල. එතකොට ඒ මිත්‍යා සංකල්පය ඔබ තුල නැත කියනවා ගෘහපතිය. ඔබ තුල සම්මා සංකල්පය තියෙනවා. මොකද්ද සම්මා සංකල්පය කිව්වේ? නෙක්ඛම්ම සංකල්පේ, අව්‍යාපාද සංකල්පේ, අවිහිංසා සංකල්පය. නෙක්ඛම්ම සංකල්පය කිව්වේ කාමයන්ගෙන් නික්මීමේ සංකල්පන. අව්‍යාපාද සංකල්පය කිව්වේ මෛත්‍රිය. අවිහිංසා කිව්වේ කරුණාව. එතන මේ මෛත්‍රියෙන් කරුණාවෙන් යුක්ත වාසය කරන අදහස ඔබ තුල තියෙනවා. අත්තනි සම්පස්සතෝ තමා තුල තියෙන බව තමන් දකිනවා. මේන් ඔබගේ වේදනාව සංසිද්ධිත්වා. ඊළඟට කියනවා යථාරූපායකෝ ගහපති මිච්ඡා වාචා අසුත පුතඥය යම්බදි මිත්‍යා වචනයකින් යුක්ත වේද? ඒ මිත්‍යා වචන හේතුවෙන් නිරේයයිද? මොනවද මිත්‍යා වචන? බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම කියන මේ යුක්ත වීම නිසා අසත පුතඥයා නිරේ උපදිනවා. එබඳු මිත්‍යා වචන ඔබ තුල නැත. ඔබ තුල සම්මා වාචා ඇත්තේය. ඒ නිසා මේ සම්මා වාචා තමා තුල තියෙන බව දකින නිසා මේ ඔබේ වේදනාව සංසිඳිත්වා. ඊළඟට කියනවා මේ සාරිපුත්තන් වහන්සේ ගෘහපතිය යම්බඳු මිත්‍යා ක්‍රියාවකින් වැරදි ක්‍රියාවකින් යුක්තව සිටිනවා නම් අසුත පුතඥයා එබඳු වැරදි ක්‍රියාවක් ඔබ තුල නැත. මොනවද වැරදි ක්‍රියා? ඔව් සතුන් මෙරීම, සත්ව ඝාතනය, සොරකම් කිරීම, වැරදි කාම සේවනය කියන මේ අද ලෝකෙ ඉහවහා ගිහින් තියෙන කරුණු තුනක් මින් ලෝකේ අද ඉහවහා ගිහිල්ලා තියෙනවා. එතකොට මේන් යුක්ත සත්‍යා නිරේ උපදීද? එබඳු වූ මිත්‍යා වැරදි ක්‍රියාවක් ඔබ තුල නැත. ඔබ තුල තියෙනවා සම්මා කම්මන්තං. ඒ කිව්වේ ප්‍රාණඝාතී වැළකී සිටීම ඔබ තුල තියෙනවා. පන් සතු දෙයක් පැහැර නොගෙන සිටීම ඔබ තුල තියෙනවා. වැරදි කාමේ නොහැසිරීම ඔබ තුල තියෙනවා. ඔබ තුල මේ දකින නිසා ඔබේ මේ වේදනාව සංසිඳිත්වා. ඊළඟට කියන ගෘහපතිය නිත්‍ය ආජීවයෙන් යුක්ත වූ අසුත පුතඥයා ඒ නිත්‍ය ආජීවය හේතු කරගෙන මරණින් මතු අපාය දුර්ගති නිරෙහි උපදිනවා නම් එබඳු මිත්‍යා ආජීවයක් ඔබ තුල නැත. මොකද්ද මිත්‍යා ආජීවය කියුවේ? වංචාවෙන් ජීවත් වීම. වංචා ජීවත් මම ළඟදී දැක්කපු අත්පතක මේ අපේ රටේ බොහෝ තැන්වල මේ කිලෝ එකට දෙන්නේ ග්‍රෑම් 800යි කියලා. එතකොට මේ මොකෙන්දී වංචා කරන්නේ? කිරීමෙන් වංචා කරනවා, මිනීමෙන් වංචා කරනවා, ගණනෙන් වංචා කරනවා, මෙයාගේ නොඑක ආකාරයේ වංචා කරනවා. වංචා කරලා ඒ වංචා කිරීම කොච්චර ඒවා ගිහිල්ලා තියෙනවද කියනවා නම් දැන් පිළිබිලා තියෙන මිනිස්සු වසවිස තමයි දැන් ආහාරයට ගන්නෙ. දැන් ලෝකෙ ලොකු විරෝධයක් කියලා තියෙන අර මේ GMO ආහාර කියලා GMO ආහාර කියලා කියන්නේ මේ genetically modified organic food කියලා. එතකොට ඒ කෘතිම විදියට modify කරපු කෑම ලාභයට දෙනවා ලෝකෙට. එතකොට අනිත් ඒවා සාමාන්‍ය අනිත් ආහාර අපි ගත්තොත් සාමාන්‍ය විදියට පෝර දාලා යදන ආහාර ගණන්. එතකොට සාමාන්‍ය විදියට නිකන් ඔය සාමාන්‍ය පොහොර වලින් යදන ආහාර ගණන් වෙනකොට ඒ ගණන් ආහාර ගන්න කවුද? සල්ලි තියෙන මිනිස්සු. ඒර දුප්පත් මිනිස්සු අර GMO ආහාර ගන්න පෙළඹෙනවා. එතකොට ඒ ආහාර ලාභයි ලස්සනට පේනවා පණුව ගහන්නේ. එතකොට ඒ ආහාර අඩමුලට තියෙනකට අඩමුලට ගන්නවා. විස සහිත ආහාර ඒක තමයි ලෝකේ වැඩිපුර දැන් යන්නේ. එතන මේ ඔක්කොම අයිති වෙන මොකේදද? මිත්‍යා ආජීවයට. මිත්‍යා ආජීව තිහවා කියලා තියෙන මේ ලෝකේ. වැරදි ලෙස වැරදි ක්‍රමයට ආයෝජනය කරමින් මේ තමන්ගේ ජීවිකාව දියුණු කර ගැනීම. ඉතින් කියනවා මේ ගෘහපති ඔබතුල මිත්‍යා ආජීවයක් නැහැ කියනවා. ඔබතුල තියෙනවා සම්මා ආජීවය. දැන් මෙයා දුප්පත් වුණා කාලෙකදී. දුප්පත් වුණා කියලා මෙයා තමන්ගේ බිස්නස් වැඩි කරගන්න වෙන වෙන දේවල් කළේ නැහැ. මෙයා දුප්පත්කම පිළිගත්තා. එතකොට තමන් තුළ මේ සම්මා ආජීවයේ දකින නිසා ඔබේ වේදනාව සංසිඳිත්වා. ඊළඟට කියනවා මේ ලෝකේ මිත්‍යා වායාමයක් තියෙනවා. මිත්‍යා වායාමයක්. මිත්‍යා වායාම කියන්නේ මොකද්ද? ඔව් වැරදි දෙයට උත්සාහ කරනවා. වැරදි දෙයට. දැන් මිනිස්සු දිවා රාත්‍රී දෙකේ නොමරි මේ පැයක් දෙකක් බුදියගෙන භයානක ආයුධ තනනවා. භයානක දේවල් නිපදවනවා. භයානක නිෂ්පාදන ලෝකයට දෙනවා. ඔක්කොම වෙහෙස මහන්සි වෙලා කරන්නේ. නරක චිත්‍රපටි හදනවා. මේ වෙහෙස මහන්සි වෙලා බොහෝ වෙහෙස මහන්සි වෙලා කරන්නේ. මේ සියල්ල මොනවද? මිත්‍යා වායාම. මේ මිත්‍යා වායාම නිසා අසුතුව පුදජනයා මරණින් මත් දුගතිය උපදිනවා. මේකට හොඳ සිද්ධියක් තියෙනවා. මට මතකයි එක තැනකදී බුදුරජාණන් වහන්සේ ගාට එන මට මතක නටගාමිනී සූත්‍රය වගේ සංයුත නිකායේ ඒකේ කියනවා මේ ස්වාමීනි මම රඟපාන්න කෙනෙක් කියලා. මගේ මේ රඟපෑමෙන් මම මේ ලෝක සත්‍යයට මේ සන්තෝෂී ප්‍රීතිය උපදවලා දෙනවා. ඔතන මට උගන්ලා තියෙන අපේ ගුරුවරු ඔබට මේ ලෝකියාව සතුට කිරීමෙන් තමන්ගේ රඟපෑම පෙන්නලා ලෝකයා සතුට කිරීමෙන් ඔබ අසවල් දිව්‍ය ලෝක උපදිනවා කියලා ඒක හැබෑද? බුදුරජාන් වහන්සේ වදාළ ගාමණි අපි වෙන දෙයක් කතා කරමු. ඕකේ මාත් එක්ක කතා කරන්න දෙපා කියලා. ආයිමත් ආයිම කිව්වම කිව්වා. ඊට පස්සේ එනම් මං තුන්වෙනි පාර දක්වා බැහැ කියපු එක ඔබ ආයිමත් ආයිමත් අහනවා එනම් අහගන්න කිව්වා. මේ ලෝකේ මිනිස්යා තුළ තියෙනවා කිව්ව අකුසල් හටගන්න මුල් තුනක්. ඒ තමයි රාගයත්, ද්වේෂයත්, මෝහයත්. ඒතර යම් පුද්ගලෙක් යම් ක්‍රියාව තුළ අර පුද්ගලයාගේ රාගය අවසනවා නම්, අර පුද්ගලයාගේ ද්වේෂය අවසනවා නම්, අර පුද්ගලයාගේ මෝහය අවසනවා නම් ඒක අකුසලයක්. ඒක පාපයක්. ඒතර යමෙක් පාපයක් මුල් කරගෙන සුගතියන්න හිතනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ මිත්‍යා දෘෂ්ටිකයාට නිරේහෝ තිරිසං යෝනිය ඇර වෙන උපතක් නැහැ කියනවා. එතකොට මේ ලෝකයේ අද ඒක නැද්ද? අද බහුල වශයෙන් ඒක තියෙනවා. එතකොට මේ සාරිපුත්තන් වහන්සේ වදාලා ගෘහපති ඔබට මිත්‍යා ව්‍යායාමයේ නැහැ. පැරදි උත්සාහයේ නැහැ. ඔබ යහපත් උත්සාහයෙන් ඉන්න කෙනෙක්. ඔබ සම්මා වායාමයෙන් යුක්ත කෙනෙක්. මොකද සම්මා වායාම? සම්මා වායාම කුමක්ද? උපන් අකුසල් දුරු කිරීමට කරන්නා වූ උත්සාහය, නූපන් අකුසල් නූපදවීමට කරන්නා වූ උත්සාහය, නූපන් කුසල් උපදවීමට ගන්නා වූ උත්සාහය, උපන් කුසල් පවත්වන්න වැඩි දියුණු කරගන්න ගන්නා උත්සාහය. මේක ඔබ තුල තියෙනවා කියලා. මේ දකින්න ඔබ තුල මේ දකින්න නිසා මේ වේදනාව සංසිඳිත්වා. ඊට පස්සේ සාරිපුත්තන් වහන්සේ වදාළ ගෘහපතිය අසෘත පුතඥයා මිත්‍යා සතිය, මිත්‍යා සිහිය නිසා, වැරදි සිහියෙන් යුක්ත වීම නිසා මරණින් මත්තේ ඔව් දුගතියේ නිරේ උපදිනවා කියනවා. වැරදි සිහියෙන් තමයි පුද්ගලෙත් තවත් පුද්ගලයෙකුට හානියක් කරන්න හිත යොදන්නේ. කල්පනා කරන්නේ මෙහෙම කරපන්, මෙහෙම මරාපන්, මෙහෙම මෙහෙම කියලා. එතකොට ඒ මොකද්ද? වැරදි සිහිය. නිවැරදි සිහිය නෙමෙයි. එතකොට මේ ලෝකේ තියෙන්නේ නිවැරදි සිහියක් නෙමෙයි. වැරදි සිහිය තියෙන්නේ. එතකොට ඒ යුක්ත නිසා ඒ සත්‍ය මරණින් මත්තේ නිරේ උපදිනවා. කියනවා ඒ බඳු වැරදි සිහියක් ගෘහපති ඔබතුල නැත. ගෘහපති ඔබතුල තියෙනවා සම්මා සති. මොකද්ද සම්මා සති? ඔබතුල තියෙනවා කය පිළිබඳව සිහියෙන් වාසය කරනවා කායානුපස්සනාවෙන්. ඔබතුල මේ විඳීම් ගැන වේදනානුපස්සනාවෙන්. ඔබතුල මේ සිත ගැන චිත්තානුපස්සනාවෙන්. ධර්මය ගැන ධම්මානුපස්සනාවෙන් වාසය කරන ඔබට සම්මා සතිය තියෙනවා. සම්මා සතිය ඔබතුල තියෙන බව ඔබ දකින නිසා මේ වේදනාව සංසිඳිත්වා. ඊළඟට කියනවා ගෘහපතිය මේ ලෝකී අසුත පුතඥ මිත්‍යා සමාධියකින් යුක්ත වීම නිසා. මිත්‍යා සමාධිය කියන්නේ ද එකඟ වෙලා තියෙනවා, හිත යම්කිසි දෙයකට යොමු වෙලා තියෙනවා. දැන් අපි කිව්වම අපි ඔන්න ටීවී එකක් බල බල ඉන්නවා, මොකක් හරි නාටකයක් කීකේ රඟ දක්වනවා. දැන් අපි පිඟානේ බත් තියාගෙන බත් කනවා, දන්නෙත් නෑ බත් ටික ඉවර වෙලා. අර මේ අපේ සිහිය තියෙන කොහේද? අර ටීවී කියන නාටකයට කෙනෙක් ඇවිල්ලා කතා කරනවා, දන්නේ නෑ දෙදට හොරු පැනලා, දන්නේ මොකද්ද? මිත්‍යා සමාධිය. මිත්‍යා සමාධිය ආවට පස්සේ සාමාන්‍යයෙන් එච්චර දුර යන්න ඕනේ සමහර අවස්ථාවල් නැද්ද? අපිට මේ පාර යන මොකක් හරි බරපතල කල්පනාවකට, මොකක් හරි පීඩාවක් හෝ මොන හරි කල්පනාවකට වැටිලා අපි ඉස්සරහට කෙනෙක් එනවා, අපි අඳුරන අපිට පේන්නේ නැහැ. වෙන්න බැරිද ඒක? වෙනවා. සමහර අයට ඔන්න කල්පනාව යනවා බස් එකේ වාඩි වෙලා, ඔන්න බරපතල කල්පනාවක බහින්න තියෙන තැන මතක නැතු යනවා. පහුණාමයි දන්නේ ආමේ දැන් බහින්න ඕන තැන පහුණා නෝ කියලා. වෙන අවස්ථාවක් නැද්ද එහෙම? වෙනවා. එතකොට මේ මිත්‍යා සමාධිය මේ ලෝකේ තියෙන එකක්. සාරිපුත්තෙන් වහන්සේ වදාළා මේ මිත්‍යා සමාධියගේ සත්‍යා දුගති නිරේ උපදිනවා. එබඳු මිත්‍යා සමාධියක් ඔබට නෑ. ඔබට තියෙනවා සම්මා සමාධිය, කුසලයේ තුල හිත එකඟ වීම. එතකොට මේ සම්මා සමාධිය ඔබ දකිනවා නම් ඒ හේතුයෙන් ඔබේ වේදනාව සංසිඳිත්වා. ඊළඟට කියනවා ගෘහපති මේ අසුත පුතඥයා මිත්‍යා ඥාණයෙන් යුක්තයි කියලා. අසුර පුතඥයාගේ ඥාණය මොකද්ද? දැන් මිත්‍යා ඥාණයෙන් තමයි මේ ලෝකෙ හසුරවන්නේ. දැන් අපි ගත්තොත් අපේ ටෙලිෆෝන් එකක් තියෙන මිත්‍යා ඥාණයෙන් උපන් එකක්, කොම්පියුටරයක් මිත්‍යා ඥාණයෙන් උපන් එකක්, ටීවී එකක් මිත්‍යා ඥාණයෙන් උපන් එකක්, අවියාවිද මේ තාක්ෂණය මේ සියල්ලම මිත්‍යා ඥාණයෙන්. බලන්න මේ මිත්‍යා ඥාණයෙන් උපන් දෙයින් වෙන දේ අනාගතේ. යම් මිත්‍යා ඥාණයකින් යමක් වෙනවද ඒ මිත්‍යා ඥාණයෙන්ම සියල්ල විනාශ වෙයි. මොකද සම්මා ඥාණයෙන් විතරයි රැකෙන්නේ, මිත්‍යා ඥාණයෙන් වෙනසෙනවා. එතකොට මිත්‍යා ඥානයුක්ත අසෘත පුතඥයා මරණින් මත්තේ නිරේ උපදීද? එබඳු මිත්‍යා ඥාණයක් ඔබට නැත. ගෘහපති ඔබට සම්මා ඥාණය තියෙනවා, ඔබට තියෙනවා යහපත් නුවණ. මොකද මේ සෝතාපන්න වෙලානේ මේ අනාථපිණ්ඩික සිරිතුමයි මොකද අනාථපිණ්ඩික සිරිතුල තියෙන යහපත් නුවණ? මේ අනාථපිණ්ඩික සිරිතුමා තුළ තියෙනවා ඥාණයක්. යංකින්චි සමුදේ ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං, හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ස්වභාවයක් ඇද්ද? ඒ නිරුද්ධ වන ස්වභාවයෙන් හේතු නැතිවීමින් නැතිවෙන ස්වභාවයකට කියන ඥානයක් තියෙනවා. ඒක සම්මා ඥානයක්. එතකොට මේ සම්මා ඥානේ තමා තුළ දකින නිසා මේ වේදනාව සංසිඳිත්වා. ඊළඟට කියන මිත්‍යා විමුක්තියෙන් යුක්ත වූ අසුත පුතඥයා. එතකොට අසුත පුතඥයා මිත්‍යා විමුක්තිය ගැන කතා කරනවා. අද ලෝකේ සියලු ආගම් කතා කරන්නේ විමුක්තිය ගැනම. විමුක්තිය ගැන කතා කරමින් හැම මොනතරම් විනාශ වෙනවද ලෝකෙට? එතකොට නිරයන් උප්පජ්ජති, කොහෙද උපදින්නේ? නිරේ උපදිනවා. තථා රූපාතේ මිච්ඡාය මුත්‍ති නත්ති, ඔබ තුල ඉබඳු මිත්‍යා විමුක්තියක් නැත. අත්‍ත්‍ච කෝතේ ගහපති සම්මා විමුක්ති, ඔබ තුල තියෙනවා යහපත් නිවර්දි විමුක්තියක්. මොකද්ද මේ සෝතාපන්න වූ කෙනාට තියෙන නිවර්දි විමුක්තිය? සක්කාය දිට්ඨියෙන් නිදහස් වුණා. ඊළඟට විචිකිච්ඡාවෙන් නිදහස් වුණා. සීලබත පරාමාසයෙන් නිදහස් වුණා. සතර අපායෙන් නිදහස් වුණා. මේ විමුක්තිය තියෙනවා. ඒ නිසා තමා තුළ විමුක්තිය දකින නිසා වේදනාව සැනකින් සංසිඳිත්වා කිය. එතකොට මෙහෙම දේශනා කරාම අනාථපිණ්ඩික සිරිතුමාගේ කායික වේදනා ඉවලම නැතුව ගියා. දැන් බලන්න සත්‍ය කියන එක. ඒ කියන්නේ දැන් මේ කියාපු දේවල් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදය, ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදය, සංඥා කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදය, ආරේකාන්ත සීලය සම්මා දිට්ඨිය සම්මා සංකල්පේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා ඥාන සමාධි මේ සියල්ල යම් යම් ප්‍රමාණයකට අර අනාථපිණ්ඩික සිරිතුමා තුල තිබුණා ඒ නිසා එකක්වත් බොරුවක් උනේ නැහැ සැනකින් වේදනාව සංසිඳුණා ඊට පස්සේ අනාථපිණ්ඩික සිරිතුමා මොකද කළේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට සකේනීව තාලිපාකේන පරිවිසි තමන්ගේ බත්තලියෙන් දානි පූජා කළා දානි පූජා කරාට පස්සේ දන් වළඳලා ඉවරුණාට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් අපේ ආනන්දයන් වහන්සේත් සාරිපුත්තයන් වහන්සේ මෙන්න මේ ගාථා වලින් අනුමෝදනා කළා මේ ගාථා තුන මා කලිනුත් කියා දීලා තියෙන ඔබට පාඩම් කරගන්නත් කියලා කිව්වා මට මතක හැටියට මෙන්න මේ ගාථා යස්ස සද්ධා තථාගතේ අචලා සුප්පතිට්ඨිතා සීලංච යස්ස කල්යාණං ආර්ය කන්තං පසංසිතං යම් කිසි කෙනෙක් තුල තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අචලා නොසෙල්වි සුප්පතිට්ඨිතා මනවින් පිහිටා ඇද්ද සීලංච යස්ස කල්යාණං ආර්ය කන්තං පසංසිතං සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන ලද ආර්ය කාන්ත වූ සීලයක් යමෙකුට ඇද්ද සංඝේ පසාදෝ යස්සති සංඝයා කෙරෙහි නොසලින ප්‍රසාදයක් යමෙකුට ඇද්ද උජු භූතස්ස දස්සනං ධර්මාබෝධයෙන් තමන් ඍජු වී ඇද්ද අදලිද්දෝති තං ආහු ඔහු දිලිඳු නැත්තේ කියා කියනු ලැබේ අමෝඝං තස්ස ජීවිතං ඔහුගේ ජීවිතේ හිස් නැත්තේ තස්මා සද්ධංච සීලංච එහෙයින් ශ්‍රද්ධාවත් සීලය පසාදං ධම්ම දස්සනං සංඝයා කෙරෙහි ප්‍රසාදයක් ධම්ම දස්සනං ධර්මාබෝධයක් අනුයුන් ජේත මේධාවි සොඳුරු නුවණැති කෙනා මේධාවි කිවි සොඳුරු ප්‍රඥාවෙන් යුතු කෙනා සරං බුද්ධානුශාසනං බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරමින් මෙහි යෙදෙයි කියනවා මේ ගාථා තුන පාඩම් කරගන්න තමන්ගේ ජීවිතයට හරි ප්‍රයෝජනවත් එකක් මම කිව්වම කියන්නකෝ යස්ස සද්ධා තථාගතේ අචලා සුප්පතිට්ඨිතා සීලංච යස්ස කල්යාණං ආර්ය කන්තං පසංසිතං සංඝේ පසාදෝ යස්සති උජු භූතස්ස දස්සනං අදලිද්දෝති තං ආහු අමෝඝං තස්ස ජීවිතං තස්මා සද්ධංච සීලංච පසාදං ධම්ම දස්සනං අනුයුංජේත මේධාවී සරං බුද්ධාන සාසනන්ති මෙන්න මේ ගාථා තුනින් අනුමෝදනා කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්දයන් වහන්සේත් සමග පිටත් වුණා එතකොට ආනන්දයන් වහන්සේ ඒ ගමනේදී ජේතනාරාමයට වැඩලා භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න වැඩියා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්දයන් වහන්සේගෙන් හන්දකුතෝනු තුන් ආනන්ද ආගච්ඡසි දිවා දිවසාති ආනන්දේනි ඔබ මේ මහදවල් කොහේ ඉඳලද මේ එන්නේ එතකොට කියනවා ආයස්මා බන්ති සාරිපුත්තේන ස්වාමීනි ආයස්මත් සාරිපුත්තයන් වහන්සේ විසින් අනාථපිණ්ඩකෝ ගහපති අනාථපිණ්ඩික ගෘහපතියා ඉමිනාච ඉමිනාච ඕවදේන ඕවාදිතු මේ අවවාද වලින් අවවාද කරන ලද්දේය කියලා සම්පූර්ණ මේ විස්තරය කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ පඬිතු ආනන්ද සාරිපුත්තු ආනන්දය සාරිපුත්‍රයන් වහන්සේ පඬිතයි. පඬිතයි කිව්වේ නුවණින් යුක්තයි කියන එක. සාමාන්‍යයෙන් අද අපි පඬිතයි කියන්නේ මොකේද? හිතුවක්කාර විදිහට කල්පනා කරලා වැඩ කරන එක්කෙනාට අද අපි ගරහන්ඩ කියන වචනයක් නේද? දැන් මේක කියන්නේ එහෙම නෙමෙයි. මේ පඬිති කියලා මෙතන කියන්නේ නුවණින් යුක්තයි. මහා පඤ්ඤෝ ආනන්ද සාරිපුත්ත ආනන්දය සාරිපුත්ත තෙමේ මහා ප්‍රඥාවී යුක්තයි. යත්‍රිනාම චත්තාරි සෝතාපත්තියංගානි මේ යම්බඳු සෝතාපත්තියංග හතරක් වූ සෝතාපත්තියංග දසයි ආකාරයේ විභජිස්සති. ආකාර දහයකින් බෙදුව නොවේ. මේ හතරක් වූ සෝතාපත්ති අංගයන් ආකාර දහයකින් බෙදුවා නොවේ කියලා කියනවා. එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේම දක්ෂකම, සාරිපුත්තයන් වහන්සේගේ උදාරත්වය, උන්වහන්සේගේ තියෙන මහා ප්‍රඥාව. ඉතින් ඒකයි ඔය සාරිපුත්තයන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ පැහැදීමක් තිබ්බනේ. කවුද මේ අනේ පිඬුසිරිතම එතුමා තුසිත දිවී ලෝකෙ ඉපදිලාත් ඇවිල්ල ප්‍රශංසා කළේ ඉදං හිතං ජේතවනං සිසංගනි සේවිතං ආවුත්තං ධම්ම රාජේන පීති සංජනනම් මම සාරිපුත්තේන මේ කියලා. සාරිපුත්තයන් වහන්සේටත් ප්‍රශංසා කළා. මේ සංඝ ඍෂීන් වහන්සේලා වැඩ සිටින ජේතවනයට ආවට පස්සේ මට හරි සතුටුයි කියලා මේ ගාථාවලින් ප්‍රශංසා කළා මේ අනාථපිණ්ඩික සිටුතුමා. එතකොට මේ දැන් බලන්න ඒ කාල ජීවත් වෙච්ච මිනිස්සු කොච්චර පින්වන්තද, කොච්චර වාසනාවන්තද, ඒ වගේම කොච්චර ප්‍රඥාවන්තද. ඒ කියන්නේ ඒ කාලේ ශාස්ත්‍රවරු කියලා හිටියා, තවත් හිටියා සම්මා සම්බුදු කියලා පිරිස්, නිගණ්ඨනාධි පුත්‍ර, ආජිතකේස කම්බල, සංජය බෙල්ලට්ටි පුත්‍ර, මක්ඛලි ගෝසාල, පගුදකච්චායන ආදී පිරිස හිටියා. එතකොට දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ නමක් අහනවා. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුදු නොනෑත්මකෝ මේ සම්මා සම්බුදු විදිය කියන්නේ කියලා ඇහුවා. එතකොට කියනවා භික්ෂුව මේ අවිද්‍යාව, අවිද්‍යා ධාතුව කියන්නේ මහා විශාල එකක් කියලා. අවිද්‍යාවමයි කියනවා මේ. අවිද්‍යාවමයි කියනවා. එබඳු පරිසරයක මේ ශ්‍රාවක පිරිස රැකුණේ මොකින්ද? තිසරණින්. බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම සරණ ගියා. එතකොට ඒ ධර්මය අවබෝධයෙන්ම සරණ ගියා. ඒ ශ්‍රාවක සංඝයා අවබෝධයෙන්ම සරණ ගියා. එතකොට යාට මිම්ම මොකද්ද? තිසරණේ. තිසරණේ තමයි මිම්ම. එතකොට යමෙක් ඒ කාලෙ ඉතින් යනවනේ, දැන් යනකට නානා මාදලිය මනුෂ්‍ය මොන ගැහෙනවා. නානා මාදලිය අවබෝධ තිබුණා කියන එක මොන ගැහෙනවා. නානා මාදලිය තපස් කරන අය මොන ගැහෙනවා. දැන් මේගොල්ලොත් බය නැතු යන ඕන තැනක. දැන් අනාථපිණ්ඩේ සිටිතුමත් ආවේ අන්‍යාගමික මේ පරිබ්‍රාජික රාමවල ගිහිල්ලා කතාබස් කරලා එනවා. නමුත් දන්නවා එතන බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරන්නේ නැහැ. ධර්මයට ප්‍රශංසා කරන්නේ නැහැ. ශ්‍රාවක සංඝයාට ප්‍රශංසා කරන්නේ නැහැ. ප්‍රශංසාව ගන්නෙ තමාටයි. අන්න එතකොට ශ්‍රාවකයා තේරුම් ගන්නවා මෙතන නම් මේ තිසරණයක් නැහැ. එතකොට එතනදී එයාට අමුතියෙන් එයාට බය වෙන්න දෙයක් නැහැ. මොකද හේතුව තමන් ළඟ මිම්ම තියෙනවා. තමන් ළඟ මිම්ම තියෙනවා නම් ආයි බය වෙන්න දෙයක් නැහැ. ලෝකේ ඕන තැනක ගිහිල්ලා එයාට එන්න පුළුවන්. තමන් ළඟ මිම්ම නැත්තම් බය වෙන්න දෙයක් තියෙනවාමයි. ඇයි? යන යන තැන තමන් මුලා වෙනවා. මෙතන නම් හරි වෙන්න ඇති. එතන මෙතන ඉඳලා ගුටි කාලා වෙන තැනකට යනවා. මෙතන නම් හරි වෙන්න ඇති. එතනින් ගුටි කාලා තව තැනකට යනවා. මෙතනින් හරි වෙන්න ඇති. මෙතනින් හරි වෙන්න ඇති කියලා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා එක දේශනාවක, මේ සෝතාපට්ටි අංගවලට යමෙකුට පිහිටා නැත්තම් ඒක නා පරණදලක් වගේ කියනවා. පරණදලේ ස්වභාවය කියලා කියනවා සුළඟ හමාගෙන යන පැත්තට පරණදල ගසාගෙන යනවා. මොකද හේතුව? පරණදල පිහිටා තිබෙන එකක් නෙවෙයි. පරණදල පිහිටා තිබෙන එකක් නෙවෙයි. උතුරෙන් හුල්ලක හමනකට ඒක දකුණට විසිරෙනවා. නැගෙනහිරෙන් හුල්ලක හමනකට බටහිරට විසිරෙනවා. බටහිරින් හුල්ලක හමනකට නැගෙනහිරට විසිරෙනවා. මොකද පරණදලේ ස්වභාවය තමයි ගසාගෙන යෑම. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ධර්ම මාර්ගයේ ගියපු ශ්‍රාවකයා ගේ ස්වභාවය වෙනස් කියනවා. ඒක හරියට ඉන්ද්‍රකීලයක් වගේ කියනවා. ඉන්ද්‍රකීල කියලා කියන්නේ ඉස්සර නගරයේ මැද්දේ තියෙන ගල් කණුවක්. ඒ ගල් කණුව සාමාන්‍යයෙන් අඩි 16කින් යුක්තයි. එතකොට අඩි 8ක් පොළොවට හරලා බස්සල අඩි 8ක් පොළොවෙන් උඩ තියෙනවා කියලා අපි නිකන් කියමු. එතකොට මේ පොළොවට ඒ වගේම ගැඹුරට හරලා නම් තියෙන්නේ හිතවල කොයි පැත්තෙන් සුළඟක් ආවත් ඉන්ද්‍රකීලිය හොලවන්න පුළුවන්ද? බෑ. ඒ දේශනාවෙත් තියෙනුනේ යතින්ද කීලූ පඨවින් සිතෝසිය. යම්සේ ඉන්ද්‍රකීලියක් පොළවේ හිටවන ලද්දේද? චතුප්පි වාතේ වි අසම්පකම්පියු සිව් දිසාවෙන් එන සුළඟෙන් දෙල්ලෙන්නේ. ඒ වගේ තමයි තතුූපමං සප්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානි අවිච්ඡ පස්සති. ආරි සත්‍ය මනාවකට දැක්කනම් ඒ සත්පුරුෂය බඳු කෙනෙක් කියන. එතකොට ඒ සත්පුරුෂ භූමියට පැමිණෙන්න තමයි අපට අපේක්ෂාව තිබ්බ යුත්තේ. මොකද හේතුව සත්පුරුෂ භූමියෙන් තමයි අපිව නොසැලෙන පුද්ගලෙක් බවට පත් කරන්නේ. නැත්තම් ශැකේ විසින් අපිට අසවල් තැන හරිදී ඇති. අසවල් තැන හරිදී ඇති. අසවල් තැන හරිදී ඇති කියලා ගෙනියනවා. මං කිව්වේ බැරි වෙලාවත් දේවදත්ත වගේ හපංකම් කරන ඒ වගේ එක්කෙනෙක් බිහි වුණා නම් අද මොකද වෙන්නේ? සියලු දෙනාම යනවනේ ඒ පැත්තට. ඒ වගේ මම මුක්තිය දෙන්න මගේ ළඟට එන්න කියවගම ඕන කෙනෙක් යනවනේ. නමුත් බුද්ධ දේශනාවේ පැහැදිලි කියනවා ශාස්ත්‍රුන් වහන්සේ සරණ යන්න උගන්වනවා. දැන් බලන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන්නේ කොහොමද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ කිව්වද මේ අනාථ පිණ්ඩික සිටුතුමාට, සිටුතුමනි ඔබ ගොඩාක් සතුටින් ඔබ මන්තිරේ පැහැදිලා නැවෙ ඉන්නේ. මම ප්‍රඥාවෙන් අග්‍රයි කියලා අගතනතුරු ලාභී කෙනෙක්. ඒ නිසා මා කෙරේ මේ පැහැදීමෙන් ඉන්න ඔබ සතුටු වෙන්න කියලා තියෙනවද එහෙම එකක්? කතාවක්වත් නැහැ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි කියේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිසක් තමන් වහන්සේ කියන එකක් නෙමෙයි. සාරිපුත්ත මහ රහතන් වහන්සේව කාටවත් හොයන්නත් බෑ. හොයන්නත් බෑ. ඒක අවස්ථාවක තියෙනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඉන්න තැන බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරනවා එක භික්ෂුන් වහන්සේ නමකට. උන්වහන්සේ පුන්න ස්වාමින් වහන්සේට ප්‍රශංසා කළාම සාරිපුත්තයන් වහන්සේ පුන්න ස්වාමීන් වහන්සේ හොයාගෙන වඩිනවා. එනනම් පුන්න ස්වාමීන් වහන්සේ ගහකට භාවනා කරනවා. සාරිපුත්තයන් වහන්සේත් පැත්තකින් වාඩිලා ඉන්නවා භාවනාව යොරේනක. ඉතින් ළඟට ගිහිල්ලා ආයුතුන් වහන්සේ ඔබ වහන්සේ ගැන භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කළා. ඔබ වහන්සේ ධර්ම කතාවට දක්ෂයි කියලා මන්තානිපුත්ත පුන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් මම බණ ටිකක් අහන්න කැමතියි කියලා. පුන්න ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරනවා සප්තවිසුද්ධිය ගැන. ධර්ම දේශනා කරාම කළා ඊට පස්සේ අහනවා බණ කියලා. ඉවරන පස්සේ ආනවා සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ කවුද මම දන්නේ නෑ ඔබ වහන්සේ කාගේ කවුද කියලා. අනේ ස්වාමීන් වහන්සේ මට තමයි අර සාරිපුත්තේ කියලා කියන්නේ. අනේ මේ අපේ සාරිපුත්තයන් වහන්සේ සමග නම් මෙතෙක් වෙලා මා කතා කළේ මට මේ ටික නම් කියාගන්න බැරි වෙනවා කියන්නේ මං කලින් දැනගෙන හිටියන. අන්න ශ්‍රාවකයෝ, අන්න රහතන් වහන්සේලා, අන්න උත්තමයෝ. එතකොට අපිට ඇස් දෙකෙන් දකින්ද නෑ දැන්. නමුත් උන්වහන්සේලාගේ ජීවිත කතාව තුළ අපට හිත පහදිනවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. හිත පහදිනවද නැද්ද? උජුපටිපන්නයි කියලා පහදිනවද නැද්ද? ඥානපටිපන්නයි, ස්වාමීජිපටිපන්නයි කියලා භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවක සංඝයා ගැන පහදිනවා. ඒ හැමතැනම ඉස්මතු කරන්නේ ශාස්ත්‍රුන් වහන්සේව. ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය, ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ධර්ම මාර්ගය මිසක් තමා නොවේ. ඒක තමයි මෙහි තියෙන විශේෂත්වය. එතකොට ඒ නිසා අපටද ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ කරගෙන අපටද යම් අසුතුත පුතජ්ජනේ යම් කරුණක් නිසා නිරේ වැටෙනවාද, එයින් අත්මිදිලා